යෝයි මස්මින් ධම්ම විනයේ අප්‍රමත්තෝ විහෙස්සති. පහාය ජාති සංසාරං දුක්ඛ සංඛං හරිස්සති. සාදෝ සාදෝ සාදෝ. පෙරබර මෙබස් වන මහා සංඝ දිය චිල්ඩ්‍රන් ෆ්‍රෙන්ඩ්ස් ඉන් ද ඩාම්, ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන අවසරයි. පින්වත් දරුවනි, මහතුරුනි, ශ්‍රී ලංකාවේ දී මධ්‍යම පළාතේදී මහානගර දිස්ත්‍රික්කයේ ත්‍රිවස් උයනෙහි වජිරාම විහාරස්ථානයේ ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ සිදු කෙරෙන විශේෂ ආගමික අධ්‍යාපනික වැඩසටහනයි මේ අපේ පින්වත් පුඩා ස්වාමීන් වහන්සේලා, වැඩිහිටි ස්වාමීන් වහන්සේලා සහභාගී වන්නේ. අද දින පැවැත්වෙන මේ වැඩසටහන තුළදී අප බුදුදහම තුළින් අපේ ජීවිත පෝෂණය කරගත හැකි ආකාරය, ඒ ලබා ගන්නා වූ සදහම් ආලෝකයෙන් භික්ෂුන් වහන්සේ කෙනෙක් විදියට අප ලෝකයට රැගෙන යාම යුතු යම් හැකි සදහම් ක්‍රමයේදී කොයාකාරයෙන් කොතෙන් දුර අප රැගෙන යා යුතුද කියන කාරණය, යම් හැකිද කියන කාරණය අහද සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම මේ සදහම් මගේ කියන ප්‍රධානතම ලක්ෂණය තමයි සතුට කියන කාරණය. භාගවත් මහන්සිය දේශනා කරනවා සතුටේ පරමදා. සතුට තමයි කෙනෙකුගේ ජීවිතයේ තියෙන උතුම්ම ධනිය කියලා. Happiness or the contentment is the greatest treasure that a person can achieve in this world. බුදුහම දේශනා කරනවා සතුට තමයි මේ ලෝකයේ කෙනෙකුට ලබා ගන්න හැකි උතුම්ම ධනිය, උතුම්ම වස්තුව කියලා. අප හැම දිනකටම කිසියම් පමණකින් අපේ ජීවිත ගැන සතුටක් ඇති කරගන්න පුළුවන්. අප බොහෝ විට හිතන්නේ අනාගතයේ දවසක ඉහළම කලයකට පත් වෙනා අප සතුට ළමන තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් බුදුදහමේ ඒක නෙමෙයි කියන්නේ. බුදුදහමේ හැඩයට සතුට තියෙන්නේ කොයි වෙලාවෙද? මේ වර්තමානයේ ගතනකොට. අප අනාගතයේ සතුට ළමනා කියලා හිතුවොත් ඒ දවස ඇත්තටම කිසිදා අපේ ජීවිතයට ලඟ වෙන්නේ නැහැ. අපේ ජීවිතයේ හැබැයි සතුට තියෙන්නේ වර්තමාන මොහොතේ. අනිතේ කාර්යය සඳහන් කරනවා යථා ලාභ සතුටිය කියලා. We are satisfied that already we have something. This is the foundation of happiness. Happiness never comes in the future. Happiness depends on the present moment. සතුට කියන එක අනාගතයේ කවදාවත් එන දෙයක් නෙවෙයි. සතුට අප වර්තමානයේ මේ මොහොතේ උපදවා ගත යුතු කාරණයක්. අනෙකේ ප්‍රධාන ලක්ෂණයක් තමයි අපට දැනට යම් කිසි දෙයක් ලැබිලා තියෙනවා නම් අන්න ඒ ලැබිච්ච දේ ගැන අප සතුටපත් වෙන්නට ඕන. මොනවද අපට මේ මොහොතේ ලැබිච්ච දේවල්? අපට සුගතියක් ලැබිලා තියෙනවා. වාසනාවන්ත උපතක්. මිනිස් ලොව සුගතිය උපතක් ලැබිලා තියෙනවා. මේක කෝටි ගානක, ට්‍රිලියන බිලියන ගානකවත් කෙනෙකුට සත්‍යයකට නොලැබෙන තරමේ ලොතරැයි ඇදෙනවට වඩා දුෂ්කර දෙයක් තමයි අප මේ ලබාගත් සුගතිය. මිනිස් ආත්මය. ඒ මිනිස් ආත්මය අපි ලබා ගන්න විතරක් නෙවෙයි, පරිපූර්ණ මිනිසා ස්වභාවයක් අවලින් තියෙන. අපේ අස්කනාසාවේ ඉන්ද්‍රිය විකලජයක් නැතුව, මන්ද බුද්ධිකාදී ස්වභාවයක් නැතුව, උපතින්ම ලක්මන දැඩි රෝගාබාධයක් නැතුව පරිපූර්ණ මිනිසා ස්වභාවයක් අවලින් තියෙන. මෙන්න මේ දේ ගැනම හිතුවත් අපට ජීවිත කාලෙම සතුටු වෙන්න පුළුවන්. හැබැයි එතරම් මේ තවත් අපට සතුට ලබා ගන්න පුළුවන් දේවල් වහක් තියෙන අපේ ජීවිතේ. ඒ තමයි අප මේ සුගතියක් ලැබුවා විතරක් නෙවෙයි, අප ඉපදිච්ච මේ මොහොත දුර්ලභෝ බුද්ධෝපාදෝ ලෝකස්මින් කියපු විදිහට ඊටාම දුර්ලභව කල්පාන්තර ගානකට වරක් ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනයක ඒ ධර්මයක් තියෙන කාලෙක බුද්ධෝත්පාද සමයේක ඔබත් මාත් ඉපදිලා ඉන්නවා. දැන් මේක අර සුගති ලැබුණට වඩා දුෂ්කර දෙයක්. අප සසර ගමන් කරන කාලයේදී බොහෝ කාලයක් අපැවිල තියෙන්නේ අබුද්ධෝත්පාද කාලවල. බුදුරජාණන් වහන්සේලාගේ ධර්මයේ නැති කාලවල තමයි අප බොහෝ විට සුගති ඉපදිලා තියෙන්නේ. නමුත් අද මේ ජීවිතයේ අප ඉපදිච්ච මේ මොහොත ඉතාම සස්ත්‍රීක සමයක්. ඒ මොකද බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ සදහම් මග ඇදෙන සංඝරත්නය වැඩ සිටින බුදුරජාණන් වහන්සේ හඳුනාගත හැකි බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවන් බබලන සමයකයි ඔබත් මාත් මෙහි ඉපදිලා ඉන්නේ. මෙන්න මේ ගැන හිතනකොට අපට ඉතාම සතුටක් වෙන පුළුවන්. ඒ බුද්ධෝත්පාද සමයක කෙනෙක් ඉපදුනා සමහර ඇට නොයෙක් ආවාද නිසා උපතින්ම මිත්‍යා දෘෂ්ටික ආගම් නිසා ඇතැමට ප්‍රත්‍යන්ත දේශවල ඉපදීම නිසා එයට බුද්ධ කියන වචනේ වර්තන් ලැබෙන්නේ. අන්න යකින් අපි මංගල සූත්‍රයේ දැක්වෙන විදිහට අතිරෝපදේශ වාසෝච කියන සඳහන් කරපු ආකාරයට සුදුසු ප්‍රදේශක වාසය කරන සන්දර්භය අහන්න ලැබෙන පුළුවන් පරිසරයක ඔබත් මාතද කාලයකට කරනවා. මේක ඊටත් වඩා දුර්ලභ දෙයක්. ඊටත් වඩා දුර්ලභ කාරණයක් මේ කුඩා ස්වාමීන් වහන්සේලා අපට ලබාගෙන තියෙනවා. ඒ තමයි මහානකම් පබ්බඤ්ඤා අති දුර්ලභ කියලා කියනවා. පැවිදි සම මේ මුළු තුන් ලෝකෙම තියෙන ඉතාම දුර්ලභ භාග්‍යවන්ත පින්වන්ත අවස්ථාවක් ප්‍රෞජ්ජා භූමිය කියලා කියන්නේ. අන්නේක ඔබත් මාත් බලන් තියෙනවා. ඉතින් අපට අධ්‍යාත්මික වශයෙන් ඉගෙන බැරිම විදේශ භාෂා ඉගෙන ගන්න බැරිම විභාගයන් ඉගෙන සමත්වන්න බැරිම උපාධි ලබා ගන්න බැරිම අප පැවිදි ජීවිතයක් ගත කළා. අන්නේක ජීවිතයක් අප ඉතාම වාසනාවන්ත භාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලා සලකනවා. අන්නේ ගැන හිතනකොට අප හැම දිනකටම සලකපත් වෙන පුළුවන්. We have received a very blissful real life as human beings. Not only that, we have a chance to listen to Buddha's message since we are born in a period of the dispensation of the Supreme Buddha. Not only that, we are Buddhist monks. We are boarding in this dispensation, Buddha Sasana. That's a very rare chance according to what the Buddha explained. Pabbaja atidullabha. Being a monk is a very rare chance. We all have received this very rare chance, therefore we can be happy. So, Dhammi Labalatiyana Minyavasthavagana Apata Kisyam Vijayasatura Katayanadva. Atamita Loki Anitaka Tiyana Devan Dekala Ani Apata Ede Nehati Ati Dukyana Samalatayana. නමුත් මේ ලෝකයේ යම් කිසි කෙනෙක් ගිහි කෙනෙක් ඉහළම අධ්‍යාපනයක් ලබනවා ඉහළම රැකියාවක් සහ මාසික වැටුපක් ලබනවා ලෝකයේ ඉහළම රටක ඉහළම නගරයක ඉහළම පහසුකම් තියෙන වාහනයක් පාවිච්චි කරමින් සුභෝභෝගී නිවසක වාසය කරනවා නම් ඊටත් වඩා අපි පින්වන්තයි. අපේ මේ සිවුරක් දරාගෙන ඉන්න අපි අපේ ජීවිතයම වටිනවා. පොඩි හඳුනන්නේ ලෝකේ කොයිතරම් උගත් කෙනෙක් ධනවත් කෙනෙක් දැක්කත් දුක් වෙනවා. එයාට සිහිනකින්වත් ලබා ගන්න බැරි දෙයක් අප ලබා ගන්න තියෙනවා. මේ මහානකම කියන්නේ සිවුරක් දරාගෙන මේ සම්බුද්ධ ශාසනය තුළ විශ්වාසයේ වාසය කරන ලැබෙන එක වෙන කිසිදු කෙනෙකුට ලබා ගන්න පහසු නොවන දෙයක් නේ. ඔබත් මාත් ලබා ගන්න තියෙනවා. සබන්සල් කල තියෙනවා එදා අශෝක රජතුමා ක්‍රිස්තු පූර්ව 2 තුන්වෙනි සියවසේ වාසය කරපු එතුමා එදා කාලිංග මහා යුද්ධය කරලා මුළු දමදිව ජයග්‍රහණය කරලා විජයග්‍රහණයක් කරපු රජතුමා. එච්චර යුද්ධයක් කළ ජයග්‍රහණයක් කළත් හිතේ අතෘප්තිය වාසය කළා. රජ මාලිගාවේ හැටමට ඇවිදිමින් බොහෝ අසහනෙන් කාලය ගත කළේ. එවැනි මොහොතක සත්‍ය වෙදී නිග්‍රෝධ පොඩි හාමුදුරුවන්ව දැක්කා මේ රජතුමා. ඒ දැකලා ඇතිවෙච්ච හිතේ ප්‍රසාදය නිසාම මේ මහාධිරාජ්‍යයේ ධර්මය වැටගෙන මුළු සම්බුද්ධ ශාසනය නගා සිටවන කටයුතු කළා. ඒ මහා ප්‍රතාපවත් රජතුමා ඉදිරියට ගිහිපෝ සත්‍ය වෙදී නිග්‍රෝධ පොඩි හාමුදුරුවන්ට සඳහන් කළා, ස්වාමීනි සුදුසු අසුනක් බලා වාඩි වෙන්න කියලා. පොඩි හාමුදුරුවන් ගලගෙන වටපිට බැලුවා, තවත් වැඩිහිටි හාමුදුරුවෝ කෙනෙක් හිටියේ නැහැ. මොකද කළේ? රජතුමාගේ අතට පාත්‍රය දීලා කොහෙද වාඩින්නේ? වාඩුණේ සිංහාසනයේ. බලන්න, ලක්ෂ ගණනක් මිනිස්සු ඝාතනය කරලා මුළු මහා භාරතය සිය අනසකට යටත් කරගත්තු මෙතරම් ප්‍රතාපවත් රජෙකුගේ අභියස සත්‍යවෙදී මේ පුඩා සාමරික සාමීන් වහන්සේට තිබුණු අභිමානය, කුසලතාවය, ආත්මාභිමානය, ඒ වෙන කිසිම දෙයක් නෙවෙයි ලැබුණේ. ඒ ලැබුණ බුද්ධ ජීවිතය, බුදුරජාණන් වහන්සේගේ නමට ලැබුණ මේ ගුරුමය, සරුවම ගණන් ආදී නිකේසි මහණන් වහන්සේලාගෙන් අපට ගුරුම වුණු මේ ශාසන ගුරුමය නිසායි එවැනි ප්‍රතාපවත් රජකින් අභියස වූද නොසලෙන පෞරුෂය, දැනි අභිමානය, ආත්ම සංවරය, ආත්මාභිමානය අපට ගොඩනැගෙන්නේ. ඒ නිසා කිසිම තැනකදී පොඩි හඳුරන්නේ තමන් පොඩි කෙනෙක් කියලා හිතන්න එපා. හැබැයි එකින් කියන්නේ මේ ආඩම්බර වෙන වැඩි එක නෙමෙයි කියන්නේ. ආඩම්බර වෙන එක ගස්සගෙන යන එක නෙමෙයි කියන්නේ. ආඩම්බර වීමයි අභිමානය කියන දෙකම. මේක හරියට තේරුම් නොගත්තොත් තමයි වරදින්නේ. අපි හිතන සූරදා ගත්තම අපි තමයි ලෝක ලොකුමයි කියලා. වැඩි කියන ගරු කරන්නේ නැහැ, වත් පිළිවෙත් කරන්නේ නැහැ. ඒ කතාව නෙමෙයි කියන්නේ. ඒකයි මේක අපිට බලන්න ඕන. ඒකයි මේක අපිට ලනවත්තොත් නම් ඉතින් ලොකු නැසක්. මේ කියන්නේ මේ සම්බුදු සසුන තුළ, මේ ධර්ම තුළ, විනය තුළ, ශික්ෂණ යුක්තව තම අභ්‍යන්තරයෙන් ඇතුළෙන් තම සතුටෙන් ආත්මාභිමානයේ විශ්වාසයේ මේ සමාජයේ ඉදිරිපස සමාජයේ ඉදිරියේ ප්‍රතාපවත් පුද්ගලෙක් විදිහට නැගි සිටින ශක්තියයි මේ අප ලබා දෙන්නේ, මේ අප ලබා ගත යුත්තේ. මෙන්න මෙතනදී ප්‍රධාන වශයෙන් අපට හේතු වන මූලික කාරණා මොනවාද කියන එක අප සාකච්ඡා කරමු. මේ අප ශාස්ත්‍රීය වශයෙන් කරන හැම දෙයක්ම සතුටින් කරන්නට ඕන. ඒ සතුට ලබා ගන්නා වූ පළවෙනි පියවර තමයි යථා ලාභ සන්තුතිය කියලා කියන්නේ. ඒක තමයි මෙතන සාකච්ඡා කරේ. අප ලැබුණු සුභති, ලැබුවා බුද්ධෝත්පාදය, පැවිදිකම, සද්ධර්මය සහ විශේෂයෙන්ම ඒ ඔස්සේ අපට හිමිවන කල්‍යාණ මිතුරු ඇසුර, කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, යහපත් මිතුරන්ගේ ආශ්‍රය. මෙන්න මේ ටික අපි ලබාගෙන තියෙනවා නම් අප හුඟා වාසනාවන්තයි. අපට හුඟා සතුටක් වෙන්න පුළුවන්. අපට දුක් වෙන දෙයක් නැහැ පොඩි හඳුනන. අපට අර දේ නැහැ, මේ දේ නැහැ කියලා පොඩි පොඩි අඩුපාඩුකම් තියෙන පුළුවන්. ඒ අපට ඉක්මනින්ම මාස්ටර් ගන්න පුළුවන්. මෙන්න මේ සතුටෙන් අප වාසය කරනවා නම් ඊළඟට පොඩි හඳුනන්නේ අපි ජීවිතේ කුමන දෙයක් කළත් සතුටින් කරන්නට ඕන. උදේ ආවදින මොහොත පටන් රාත්‍රියේ නිින්දට යනකම් කරන හැම දෙයක්ම සතුටින් කරන්න. උදේ ආවදි වෙන එක අනිත් අය පහට අවදිනවා නම් ඔබ වහන්සේලා උත්සාහ කරන තමන්ගේ තව විනාඩි 10ක් හරි කරගෙන ඉන්න. අනිත් අය හතරම අවදිනවා නම් බෙල් එක කියලා කොහොම හරි විනාඩි 5ක් හරි කරගෙන ඉන්න. දැන් අපි ෆ්‍රයිඩේ වෙනකම් කියන කාලේ අපි පන්සලේ හාමුදුරුවෝ ආදුනේ හතරම ආරට. අපි කරන්නේ හතර වෙනකම් අවදින. හතරට අවදින අනිත් හාමුදුරුවෝ අතුමානේ වුණ භාගයක් අතුමාන කලින්. ගිලම්පත් කරනවා කලින්ම කරනවා. බුද්ධ පූජා ටිකක් කලින් සූදානම් කරනවා. අනිත් හාමුදුරුවෝ හතරම ආට නැගිටිනකොට අපි මේ වැඩ කොටසින් භාගයක් විතර කරලා හතරට අවදි වෙනවා. මේක තමයි අපේ සතුට කියලා කියන්නේ. එහෙම කරලා අනිත්‍යයට පෙන්නන්න මේක කරන්නේ. අපටම සතුට අනේ මම අනිත් කෙනාට වඩා කලින් මම අදුමානෙද කියලා වචනෙන් කියන්නේ නැහැ. තමන් සිතින් හිතනවා. මම කොච්චර දක්ෂද? අනිත් අය මා වෙන කණ ඉඳාගත්තා මම හතරන්නාට වදිනාද වැඩ පටන් ගත්තා. පාන සන්තෝෂය. අතුගාන කොට උදෑසන අනිත් කෙනාට වඩා පොඩ්ඩක් හරි අතුගාන බලන්න. වැඩ දෙයක් තියා අතින් පොලිටික් හරි අරන් බලන්න. විශේෂයෙන්ම මේ වත් පිළිවෙත් කියන එක අදටත් අප කොයි පන්සලේ හිටියා කොයි රටේ හිටියා කොයි තරම් දේශගුණයක් තිබුණා හරියම සතුටෙන් උදේට අවදි ලතුනා. සමහර රටවල උදේට නැගිටලා දොරෙන් එළියට ගියාට පස්සේ හරියම සීතලයි ගෑනු පපුව බ්ලොක් වෙනවා වගේ. ඒ තරම් සීතලක් තියෙනවා. ඒ වුණත් ඒ උදෑසන කරන්න පුළුවන් වත් පිළිවෙත් අප කරනවා. ඒක තමයි අපේ ජීවිතයේ සතුට කියලා කියන්නේ. ඒකද හැම දෙයක්ම සතුටෙන් කරන්නේ. ඇයි අපි අපේ පන්සල ලස්සන තියාගන්න ඕනේ? අපේ පන්සලේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධාතු වහන්සේ වැඩ සිටින්නේ. රහතන් වහන්සේගේ ධාතු වහන්සේ වැඩ ඉන්නවා අපේ පන්සලේ. අපේ පන්සලේ මුළු ත්‍රිපිටකයම පොත්පත්වල ලියපු ත්‍රිපිටක පොත්ටික තියෙනවා, සද්ධර්මය තියෙනවා. අපේ පන්සලේ මහා සංඝරත්නය වැඩ ඉන්නවා. බුද්ධ ධර්ම සංගයෙන් කෙරෙන වැඩ සිටින තැනක මම ඉන්නේ. බලන්න අන්නේ තැනට උදව් කරන අදහසින් තමයි අපි උදැසන නැගිටින්නේ. ඒ නැගිටින එකේ ඉන්නම දානෙට සහභාගී වීම, බුද්ධ පූජා කිරීම, ඉගෙනීම කටයුතු, අනෙක්ට උදව් කිරීම, කටපාඩම් කිරීම, විවාහ ලිවීම හරහා රාත්‍රී නිින්දට යනකම්ම තමා දවසට කරන වැඩ ටික ඉතාම සතුටෙන් කරන්නේ. මෙන්න මේ සතුට තමයි අපෝ ඉදිරියට නැගෙන්නේ. මේ කටයුතු ටික අපි කරන ගමන් විශේෂ භික්ෂුන් වහන්සේ විදිහට බුදුරජාණන් වහන්සේ අපට කාරණා කිහිපයක් දේශනා කළා. අපේ ජීවිතය සාර්ථක කරගන්න හේතු වන දේවල් එකක් තමයි අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ බුද්ධාවනේන කියන කාරණේ. නිතර ඕනෝන්ට උදව්පකාර කරන අදහසින්, නිතර අනිත් අය නගා සිටින අදහසින් අනිත් කෙනාට පීඩ වෙන්න කියලා. අපි පැවිදුණාට පස්සේ අපි අපට උදව් කරගන්නට ඕනේ. අපි අඩුපාඩුවක් තියෙනවා අපි අපි සාකච්ඡා කරලා හදාගන්නට ඕනේ. මෙන්න මේක විශ්වකේ ජීවිතයේ තුල තියෙන ලක්ෂණ. අනිත් මෙත්තා සංගත කාය කර්මයෙන්, මෙත්තා සංගත වචී කර්මයෙන්, මෙත්තා සංගත මනෝ කර්මයෙන් ආවේචේව රහෝචේව ඇති තැන නැති තැන කටයුතු කරන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. කතා කරනකොට මෛත්‍රියම කතා කරන්න ඕනේ. වැඩ කරනකොට මෛත්‍රියම වැඩ කරන්න ඕනේ. අතපොතු ගන්නකොට සිතුවිලි සිතනකොට අනිත් අනිත් කෙනාට යහපතක් වේවා කියන හැඟීමෙන් සිතන්න ඕනේ. මේක නිකන් නෙවෙයි. ආවේචේව රහෝචේව ඇති තැන නැති තැන දෙකෙදිම මේ වගේ වැඩ කරනවා. මෙන්න මේක තමයි අපේ ජීවිතයේ සාර්ථකත්වය සඳහා තියෙන සතුට දිනු කර ගැනීම සඳහා තියෙන ප්‍රධානතම කාරණා විදිහට දැක්කේ. මෙන්න මේක ඉදිරියට යනකොට අපේ ජීවිතේ මුවාක් දේවල් වලට මෙන්න මෙතෙන්දී ඉතාම වැදගත් සංදිස්ථානයක් අපට දැක ගන්න පුළුවන්. තමන් දීනු වෙන කෙනෙක්ද පිරිහින කෙනෙක්ද කියලා බලා ගන්න ක්‍රමය. පරාභව සූත්‍රයේ සඳහන් වෙනවා සුවිඥානෝ භවං හෝති සුවිඥානෝ පරාභව. යම් කිසි කෙනෙක් පිරිහිනවද යම් කිසි කෙනෙක් දීනුනවද කියලා බලා ගන්න එක පහසුයි කියලා. කොහොමද බලන්නේ? ධම්මානෝ භවං හෝති ධම්මදේශී කරවව. යම් කිසි කෙනෙක් ධර්මයට කැමති නම්, ගුණයට කැමති නම්, අන්න ඒ කෙනා දින් වෙන කෙනෙක්. යම් කිසි කෙනෙක් ධර්මයට ගුණයට අකමැති නම්, ඒ මොකද කියන්නේ? ඒ කෙනා පිරිහින කෙනෙක්. පොඩි හඳුරන්නේ තමන් ගැන බලන්න පුළුවන් ධම්ම ආදාසය මේක සදාන හැඩපත. This is the mirror that we can check whether we are successful or not. If we like the Dhamma, that is the nature of our success. If we dislike the Dhamma, that is the nature of that we are not successful. තමන් ධර්මයට කැමති නම් ඒ කියන්නේ තමන් එන්නෙම දින වෙන කෙනෙක්. තමන් ධර්මයට කැමති නම් ඒ ධර්මයට ද්වේෂ කරනවා නම් ඒ මොකද වෙන්නේ? තමා දිනෙන් දින අවපස සඳසේ පිරිහය. ඒක පින්න තුනේ පින්වත් ධර්මනේ පොඩි හඳුරන්නේ මේක ඉතාම වැදගත්. තමන්ගේ හිතේ ගැඹුරම තැනින් අමතක නොවනසේ සංඥා කරගන්න. අපි හැම දෙයක්ම දේවල් කරන්නේ නැහැ. මහා කමේ හිටියත්, නැතුණත්, ගිහි වුණත්, පැවිදි වුණත් අපි හැම දෙයක්ම දිනන කැමති නැහැ. අධ්‍යාපනයේ, ආර්ථිකයේ, සෞඛ්‍යයේ, සදාචාරයේ මේ හැම දෙයක්ම අප ඔබ දිනන කැමති නැහැ. අන්නේ දිනුව සංකෝහන් කරන ප්‍රධානතම සම්දිස්ථානයේ ටර්නින් පොයින්ට් එක තමයි තමා ධර්මයට කැමති කෙනෙක්ද නැති කෙනෙක්ද කියන මේක තමයි ජීවිත කාලය පුරාම අඛණ්ඩව මේ ධර්ම පාඩකයි. තමා කොයි තැන හිටියත් කොයි දේ කරත් ලෝකෙ කොතන හිටියත් මේක දැඩිසේ විශ්වාස කරන ඒ විදිහ තමයි තමගේ අධ්‍යාපනික ආර්ථික සමාජ ජීවිතයේ සැලකිලි දොර ඉදිරිපත් පියමන් කරන්න පුළුවන්. ධර්මයට කැමැති සහ අකමැති බවයි. මෙන්න මේ දෙකම ධර්මයේ ප්‍රධාන කාරණාවට වරගෙනවා. අද ලෝකයේ අධ්‍යාපනික වශයෙන් ඒ වගේම නවින්න ක්‍රමවේද උපකරණ වශයෙන් වාද්‍ය වෙන කාලය අධ්‍යාපන වශයෙන් දින කාලය අන්න ඒ වෙන කාලෙත් අද ලෝකයේ වැදගත්ම දේවල් සලකන මොකද්ද? අද වැදගත්ම දේවල් සලකන්නේ උපාධි ගැනීමවත් භාෂා වගේ ගැනීමවත් ඉහළ රැකියාවක් කිරීමවත් ඊට දැනෙන කීපෙමත් නේ. අද කෙනෙක්ගේ ඉහළම දක්ෂතාවය ඉහළම කුසලතාවය දෙක සනකර මොකද? ඒ තමයි යම් කිසි දෙයක් පිළිබඳව වැඩි වෙනවා කිසියම් නිශ්චිතීරියවක කොයි තරම් කාලයක් අවධානය තියාගන්න පුළුවන් දෙයක් කියන කාරණය. Attention. තමන්ගේ ඉස්සරහා ලැප්ටොප් හතරක් පහක් තියාගෙන තමා එක විටේ හතර පහම පාවිච්චි කරලා තමන් දැක්සෙත් වෙන්නේ. අපේ රටා අප කරපු උපාධි පස්සත් භාගය ආචාර උපාධි ටික පිරිවරාගෙන හිටියත් අපට සාර්ථක නැහැ. අපට මාසෙට ලෝකේෂන් දාන්න ලැබුණා අප සාර්ථක නැහැ. අපි සාර්ථකත්වය ගැන නෙවෙයි. අපි සාර්ථකත්වය කියන්නේ සතුට. අපේ සතුටේ පදනම මොකද්ද? අපේ සතුටේ පදනම කියන්නේ එක අරමුණක් කොච්චර කාලයක් අපේ හිත තියාගන්න පුළුවන්ද කියන කාරණා. එතකොට අද වර්තමාන ලෝකයේ වැදගත්ම දේ විදිහට සැලකන්නේ මොන කාරණේද? මොකද කාරණේ? අවධානය. Attention. ගැඹුරට ගියාට පස්සේ මොකද වෙන්නේ? බුද්ධාමයේ කියන්නේ සතිමත් බව mindfulness. අද මෙතෙන් තමයි ලෝකයේ බොහෝ දෙනෙක් කියන්නේ. අවාසනාව. අමහන්ගේ බොහෝම හාමුදුරු මේක දන්නේ නැහැ. මනසේ කාරණා තබාගෙන කෙසේ වෙතත් ඒක ඉරියව්වක බිම බොහෝ වේලාවක් ඉඳගෙන සිටීමටවත් අද අප දක්ෂ වෙලා නැහැ. මේ කුසල කාර්යයේ හැකි තාක් ඉක්මනින් හැකි තාක් දුරට බිම කරගන්න සාර වර්තමානයේ තුල අපේ සිත අපේ කය ඒ ආරම්භක ඒකේනියවක බොහෝ වේලා රඳවා ගැනීමට අපට තියෙන කියා තිංගන් පොඩි හඳුනන්නේ අදවල බොහෝ දිනේ විසාරවන් ගිහිල්ලා නැලා කරපතන්නේ ශිෂ්‍යත් පාස්සන වේගින් ඉහළ ලකුණු අරගෙන ඕලෙල් වලට ඒ නමයක් දහයක් අරගෙන ඒලෙල් වලට ඩිසිප්ලින් එකකින් අයම නැන්නට විදර්ශිය සත්‍ය කරගෙන එහෙනම් ජෝස්ප නැත්තම් කියන්නේ ඇමරිකාවේ හාවර්ඩ් කෝනේ නැත්තම් බර්කි ඉහළ යුනිවර්සිටි ස්ටැන්ෆර්ඩ් ඉගෙනගෙන ඩොක්ටරේට් එකක් අරගෙන සිලිකන් වැලි නගරේදී මයික්‍රොසොෆ්ට් එකේ Google එකේ Facebook එකේ වැඩ කරනවා. ඩොක්ටරේට් එකක් හොදෙනක අරගෙන ඉහළ පදයක් ලබපු කෙනා අවසාන රෝම ගෑනේ කොහෙද? රෝම ගෑනේ මෙතන. හැබැයි මෙතන තියෙනුනේ මගේ වයස අවුරුදු 50 60 70 වගේ. ජීවිතේ හොඳ වයස. දිලා දිහා වෙලා ගිහලා මිය කියලා ගිහලා. මහලු කය බෙහෙත් වටවුව සයනිකාක කැරටික හැරමිටක් සහිතව තමයි බොහෝ දෙනෙක් මේ හවුල් දෙනෙක්. නම අප ඉතා කුඩා කාලේ මේ අවබෝධය අපි ලැබුව අර මහා වේගවත් අධ්‍යාපනයෙන් ඉහළට ගිහිපු අය ජීවිතයේ අවසන් කරන තැනේ අපට අපේ ජීවිතේ ආරම්භ කරන්න පුළුවන්. මේක හොඳටම හිතලා ඒ ඔක්කොම රංගනක් වයි රම් වෙහෙලෙන බහට දාගෙන මේ බණට ගහන්න අපට වැඳලා අපේ දෙපළකට එන්න ගොඩ කඳුරු අර ඔක්කොම දස්සා තියනයි මහා ධනයක් උපයාගත් අය අවසානයේ මෙන්න මේ දෙක ගහන්න අපේ දෙපළකට වැඳගෙන එන්න නිකන්නේ අපට දෙන්න පුළුවන් ඉහළම පහසුකම් ටික දීලා අපට දක්වන්න පුළුවන් ඉහළම ගරුත්වය දක්වන යාය මේක ගහගෙන අපි ළඟට එනවා. ඒක හගන්න අපේ ළඟට එනකොට අප දක්ෂ වෙන ඩෝන මේ පණිවිඩයට කියන්නේ ඒක අපි දැනගෙන ඉන්න ඩෝන. ඒ දැනුම විතරක් නෙවෙයි ඒ දැනුම ජීවිතයට භාවිත කරලා අත්දැකීමෙන් අපේ සිත කය වචනේ තුළින් මේ ධර්ම අප සජීවී කරන්නට ඕන. මේකේ මේ හැටි අපට තියෙනවා. විශේෂයෙන් මේ වගේ ස්ථාන ඉගෙන ගන්න වහන්සේට ඒ හැටි අනිවාර්යම තියෙනවා. මේ ස්ථාන ආරම්භ කරමු මොහොතේ පටන් මුල් කාලේ පටන් අප මේ ස්ථාන ගැන ගන්න. ඔබ වහන්සේලා මේ අධ්‍යාපන ආයතන ආරම්භ කරන මුල් කාලේ මේවට කාමර හදන්නේ මිනිස්සු කනුබරා කරන්නේ මේවට කරපු උත්සාහය ඔබේ අනාගතයේ වෙනුවෙන් මේවට සැලසුම් හදව පිරිසක් ඉන්නවා. ඔබට මේ අවස්ථාව උදාකර දෙන්නට ඔබ ඉපදෙන්න කලින් මේවට සැලසුම් හදන අනුග්‍රහ කරන උපදෙස් අරගෙන ඒවා බොහෝ දෙනෙක් කරා ඔබ හදන්නේ නැහැ. මීට අවුරුදු 15කට 20කට 25කට කලින් ඒ දේවල් ප්‍රතිඵල තමයි ඔබ අප භුක්ති විඳින්නේ. ඔබ වහන්සේලාට පරිහරණය කරන මේ ප්‍රතිඵල මේව දවසින් දෙකෙන් බන්දේසියක් මත තියලා ලැබෙච්ච නෙමෙයි. ඔය වහන්සේලේ එක කාමරයක් හදන්න බොහෝ දෙනෙක් ආදර උපකාර අරගෙන ලොකු වෙහෙසාංශයක් වුණා. ඕ නිකන් ගුඩින් පහදුනේ නැහැ පොඩි හඳුනන. ඔය පිටපස්සේ ලොකු කතාවක් තියෙනවා. ඒ නිසා ඒ පහසුකම් ටික අතරමදී භුක්ති විඳින ඕන. නමුත් මේ භුක්ති විඳින ගමන ඒ කැපවීම කරපු මිනිසුන්ට අපි සාධාරණීස්ක කරන්න ඕන. ඒකට අපි උපරිම වටිනකමක් ලබා දෙන්න ඕන. ඒක න අපි ඔබ සුදුසු වෙන්න ඕන. ඔබට කරුණ මට ඉඩ දෙන්න. මේක තමයි සාමාන්‍ය අධ්‍යාපනයේ තේමා පාඩයක් කියලා තියෙනවා. ආධ්‍යාත්මික ලෝකයේ තේමා පාඩය මේක. ඔබට කරුණ මට ඉඩ දෙන්න. ඒ සඳහව සුදුසු වෙන්න. අන්නේ සඳහන ගමන් වගේදී ප්‍රධාන නිර්ණායකයක් තමයි මේ වර්තමාන මොහොත තුළ පිට වැඩි විස්තරමක් කුසල ආරම්භක රඳවා ගන්නට අපිට තියෙන හැකියාව. අපි නිසා එතනින් පටන් ගන්නවා. අපිට කියනවා ඒ ක්‍රියාවත් සැහැල්ලුවෙන් අපේ ශරීරය තියාගෙන හොඳට වාඩි වෙලා වර්තමානයේ තුර අපි පිටික වේලාවක් විනාඩි කිහිපයක් අපේ හිත මේ මොහොත තුර තියාගන්න අපි උත්සාහ ගන්න. Now we are going to train our mind in order to live in the present moment. We live in the present moment with mindfulness, being aware of our body and mind, relaxing our physical body and keeping our attention in the present moment. We live in the present moment based on mindfulness explained by the Supreme Buddha. අපර දැන් බලාපොරොත්තු වන්නේ අප හිත සංඛය එක අරමුණක තියාගෙන මේ මොහොතේ වැඩි වේලාවක් සිත සතිමත්ව තියන්න. හොඳයි, ඒ සඳහා ශරීරය හොඳට සැහැල්ලුවෙන් ඔබ කැමති ඔබට පහසුම ආසනයෙන් වාඩි වෙන්න. ශරීරය හොඳට සැහැල්ලු කරගන්න. Relax your body please. Be aware of your body position if you are sitting here from your head to legs and from your legs to head. Is your sitter padanthe dakwa දෙපා සිට හිස දක්වා වර්තමානයේ ඔබ සිටින ඉරියව්ව ගැන මනස සතුටුමත් වෙනවා. හොඳට තමන්ගේ ඉරියව්ව ගැන සිහියෙන් ඉන්න, අවධානයෙන් ඉන්න. දැන් සඳහන් කරගෙන වම් හෝදින් දකුණට තියාගෙන නාසය කෙළවරේ හිත තියාගන්න. මේකට කියනවා සති නිමිත්ත කියලා. මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශනාවලදී විශේෂයෙන්ම කායගත සතිය පුහුණු කරන තැනදී පරිමතා සති නොකට පෙරවාගෙන මේක විස්තර කරලා තියෙනවා. මොහොන ඉදිරිපසට සිහිය පිටවාගෙන කියලා. ඒ කාරණය ජහන විභංගයේදී පැහැදිලි කරනවා. නාසිකාගේවා නොකරි මිත්‍යේවා කියලා. නාසය අගහෝ උඩු තල්ල ආශ්‍රිතව උඩු තල ආශ්‍රිතව හොඳට වර්තමානයේ හිත තියාගන්න. දැන් හොඳට ගැඹුරු හුස්මක් සිහින් ගන්න. ආස්වාස කරන්න. Please have a deep breath in. Hold a few seconds. ටික වේලාවක් හුස්ම හදවගෙන ඉඳලා. Breathe out slowly. සැහැල්ලුවෙන් හුස්ම පිට ගන්න. හොඳට හුස්ම නැවතීමට ගන්න. ටික වේලාවක් හදවගෙන ඉඳලා හුස්ම හෙමින් සැහැල්ලුවෙන් පිට ගන්න. දැන් හොඳට ශරීරය සැහැල්ලු කරගන්න. නාසය ආශ්‍රිතව හොඳට වර්තමානයේ හිත තියන්න. ඔබට නොයෙක් ශබ්ද ඇහෙන්න පුළුවන්. ඒ ශබ්ද හටගෙන නිරුද්ධ බව දැකලා ඒ වයින් කරලා නාසය ආශ්‍රිතවම දිගටම හිත තියන්න. නාසය ආශ්‍රිතව වර්තමානයේ තුල හොඳට හිත තියාගෙන ඉන්න. ශරීරය සැහැල්ලුවෙන් තියාගන්න. තමන් හිතගෙන ඉන්නේ යෝග ගැන හොඳ සිහියෙන් සතුටුමත් වෙන්න. යන්ත්‍ර විශේෂයෙන්ම නාසය ආශ්‍රිතව හිත තියාගෙන වර්තමානයේ තුළ උපරිම ලෙස සිහිය පිහිටවා ගන්න බලන්න. මේකට කියනවා සති නිමිත්ත කියලා. Now we keep our full attention in the present moment, keeping our attention around the nose or upper lip. Sati nimitta, the mindfulness object. I keep my full attention around the nostalgia in the present moment based on mindfulness. වර්තමානයේ තුල මගේ හිත හොඳට තැම්පත් වෙනවා. අතීත අනාගතය වලට මම හිත දුවන්නේ නැහැ. මගේ හිත හැකිතාක් දුරට වර්තමානයේ මේ මොහොත තුලම තියාගන්න උත්සාහ කරනවා. වර්තමානයේ තුල මා මෙහෙම ඉන්නකොට මට දැනෙන ලෝකේ වෙන දේවල්, මගේ කනට ශබ්ද ඇහෙනවා, කයට ස්පර්ශයන් දැනෙනවා, ඇහැට රූපයන් පේනවා. එහෙම වුණත් මා වර්තමානයේ තුලම මගේ හිත මා පවත්වා ගන්නවා.

හිත තියෙන ඉවර වෙලා දැන් තමයි හතපය දිගාරින් පහසු විදියට. දැන් කැමති විදියට ඉරියව්ව වෙනස් කරගන්න. රිලැක්ස් කරගන්න. බය වෙනවා. රිලැක්ස් එකේ සැලුවෙන් පහසුයි. හැමයි සතුටින්ම හිත තියාගන්න. ඇස්සේ කරන්නේ කමන්නේ. ඇස්සේ කරන්නේ. හිතින් මෙතන ස්පර්ශ කරමින් ඉන්න. හරි එහෙම නෙමෙයි දැන් පොඩි වැඩක් කරනවා. ඒ සත් නිමෙතර හිත තියාගෙන ඔබ ඉන්න ඉරියව්ව ගැන මද සේවන් කරන්න. මයින්ඩ්ෆුල් සිටින්. ඉරියව්වට බහනවා. හොඳට තමාගෙන ඉරියව්ව ගැන සතුටුමත් වෙන්න. සිටිමි ඇස් දෙක පහළට යොමු කරගෙන ඈත බලන්න එපා. ඉදිරිපස අඩියක් දෙකක් තියෙන මට්ටමින් ඇස් දෙක තියාගෙන ඔබ ඉන්න ඉරියව්ව ගැන හොඳට සතුටුමත් වෙන්න. Please keep your attention around the nose or upper lip in the present moment. At the same time, be aware of your body posture that was sitting here. මේකට කියනවා ඉරියාපත භාවනා කියලා. නිසින්නවා මේටි පජානාති. මේක සතර සතිපට්ඨානේ ප්‍රධාන භාවනා කමඨා. නාසනාස්කිතව හිත සති නිමිතේ තියාගෙන දැන් ඔබ ඉන්න ඉරියව්ව ගැන සිහි කරන අවස්ථාව. මේ වෙලාවේ ඉරියව්ව වෙනස් කරනවා නම් ඒකත් සිහියෙන්ම කරන්න. කලබලයට කරන්නවා එමින් සිහියෙන් කරන්න. නිහඬව සතිමත්ව හෙමින් silently mindfully slowly නිහඬව සතිමත්ව හෙමින්. හොඳයි. නාසය ආශ්‍රිතව හිත තියාගෙන ඉඳගෙන ඉන්න ඉරියව්ව ගැන සතිමත් වන අවස්ථාව. නිසින්නෝවා නිසින්නෝ මේති පජානාති. හොඳයි. එහෙම හිත තියාගෙන දැන් අප ඉරියව්ව වෙනස් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. තමන්ගේ නාසයේ ආශ්‍රිතවම හොඳට අවධානයෙන් ඉන්න. දැන් අපි ඉරියව්ව වෙනස් කරනවා. දැන් අපි හෙමින් නැගිටින්නයි සෝදානම් වෙන්නේ. ඉස්සෙල්ලා අපි කකුල් දෙක හොඳට දිගහැර රිලැක්ස් කරගන්න. එකපාර නැගිටින්නේ නැහැ අපි. බොහෝම හෙමින් නැගිටින්නේ. බොහෝම සිහියෙන් නිහඬවක දැන් නැගිටින්නයි බලාපොරොත්තු. හොඳයි, සතිමත් තුළ නැගිටීම ආසේ ආසේ තොමිට තියාගෙන සිහිය ගැන අපි හෙමින් නැගිටිනවා. නාසික ආසය සමීපයෙන් දැස් ළඟින් බලගෙන අඩි දෙක තුනක් ඉදිරියට අපි හතර පහ ඉදිරියට දැස් දෙකම කරගෙන නාසික ආසය ප්‍රවසන ඉවරයෙන් ඉතින් ඒක තමයි. නැවත සති නිමිත්ත හිත තියන්න. සැහැල්ලුවට සැහැල්ලු කරගන්න. ප්‍රථම ධ්‍යානයේදී මායාවේ ඇස් දෙක අන්ධ කිරීමක් කියලා දන්නවා. මුළු කාම ලෝකයේ අනිත් පැත්තට හරවලා අපි කාම ලෝකයට සමුදෙන අවස්ථාව. අපේ හිත බ්‍රහ්මකාරී කරගෙන අවස්ථාව. මිනිස්සු බලවත් කරගන්න සදා මාතයි බුදුපියාණන් වහන්සේ අපට දේශනා කළා. අපටමයි මේ ලෝකේ ඉන්න වාසනාවයි. මායාව නිසා පරාජය වන්සේ සාරු ආදීන ගුණා වඩන ආකාරය මාතරණී මගේ සාස්තු බුදුරජාණන් වහන්සේ මායම් දේශනා කරගෙන යසනා මත වසර 2500 වෙනවා. අපි සංගරන්නේ මායමේ මාතු පරිස්සමෙහි රැගෙන සිවස් දානවා පරපුරෙන් තරපුරට එනා රැගෙන ගියා. මාතු මේ මාතු ආය මායමේ එයාගේ සාරය මේ දුකම සිය දෙවමාත අදවාගෙන අහන්නව මායමේ ඒ හැමවීම මේ දුකම කරගෙන මගේ දුකම මේ සඳහා මගේ මේ සදාමගේ ඉගෙනවස්සේ මගේ ජීවිතේට පොම් කරා මට පුළුවන් පරිමාකාරී මේ ආරෝග්‍ය දෙවිලා මට පුළුවන් මේ සදාමගේ ඉදිරි කරා මගේ අවස්ථානයට මෙහායන්නේ බාධක වලදී මාතෘකාව පාදිනවා. මාගේ වාදිනී ඉතාම නිතරම මගේ ජීවිත පුරාම මානසික කැපවීමට දැඩි අවශ්‍යතාවයක් මට කරා. ඒ සඳහා සියලුම පින සාක්ෂි ඇතුවයි මා මේ මනෝ වල ජනිත වෙන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන සියලුම ආස්තන් මුළු ලෝකයා මායමේ මේ ධර්මයන් පිළිබඳ ලෝකයට කියන මොහොතේදී ඒ ධර්මයන් අහන්නට දැන් සාපාරින දැන් එකතු කරගෙන මට දේශනා කරන්නට මුලෝගයා සිහි ඇරිනවා. අනිතුමා ආමාගේ දෙවිද උපරිමස මාහිතු කරන්නට දැසි මානස කරගන්න. හරි මේ අවබෝධය මතකයේ අපි මෙතන සමාන කරන කීමය පොරොන්දරට බලාපොරොත්තු වෙනවා. දැන් අපි ඉගෙන ගත්තා සති නිමිත්තේ හිත තියන්නේ කොහොමද කියලා. වර්තමානයේ තුල තියාගෙන ඉන්න අවස්ථාව සති නිමිත්ත. ඒ සති නිමිත්ත තුල ඉන්නකොට හිත අතීතයට අනාගතයට දුරගතියට ගෙනත් කරනවා. වර්තමානයේ තුල ජීවත් වෙන කාර්යයක පිටින් වැඩෙනවා. ඒ වර්තමානයේ තුල ජීවත් වෙන සැබවින්ම මා ජීවත් වන මොහොත අතීතේ සහ අනාගතයේ දෙක පිළිගෙන මොහොත බාහිර ලෝකයන් විසින් මාව කුලියට අරගත මොහොත මා වෙන්නේ කරන්නේ පහළ ලෝකය මා බලකරන්නේ මාර්ගයෙන් ජීවත් වෙනවද? මාසවදී ජීවත් වෙනවද? මේ නිමෝත වැඩි කරගන්න තමයි බුදුහමදුරණන් කරන්නේ සාරය. අපේ ජීවිතයේ කියන්නේ මේ වර්තමාන මොහොත. ඉතින් අපි කියනවා අපි කොච්චර අපේ සමස්ත ජීවිතය කියන්නේ ඒක හුස්ම ඇතුළු කරගෙන තියෙනවා. අනේ හුස්ම ඇතුළු කරගෙන සහ පිට කරන මොහොත තුළ ආකාර කරන ලෙස සතිමත් බව දෙහිනා. ඒ තමයි සම්පූර්ණ ධර්මය පොම් පිළිවෙල කියන්නේ. නාසයස් දෙකට තියන්නේ සෝසක වාසසති සතෝ වාසසති කියන නමස්කාර. එක සාන්තේ එක සතිපට්ඨානය. අනේ හුස්ම ස්පර්ශ වෙන අවස්ථාවේදී රූප ස්කන්ධය තුළ ස්කන්ධයේ නිරුද්ධ බව ස්කන්ධයන්ගේ සමදේයයන් බලන තුරුම අනිත්‍යම සිහිදී අසසිතාමෙත් සිහිදී අනිත්‍යම සිහිදී අසසිතාමෙත් සිහිදී හුස්ම තුළ විපාක මාන ස්ථාපිත කර හඬගෙන නිරෝධ බව නොනි බැලීම විදර්ශනා විපස්සනා සතිපට්ඨාන භාවනා පඤ්ඤා භාවනා ඉන්සයිට් මෙඩිටේෂන් මේක තමයි සාස්ත්‍ර බුදුදාන මෙන්න මේ කියන තමයි අපි සසර බොහෝ කාලයක් දුක් විඳගෙන ආවේ. ඒගොමයි නැත්නම් මේ තරම් වුණා තමයි සසර කාලම දුරු හසු කරගෙන ආවේ. ඒ තමයි මේ අපි අනේක දුක් අපට වෙන්නේ. අපකට වෙන සිද්ධවනා. සිරනවා වෙන සිද්ධවනා. අත්කෝම් ප්‍රකලාපම නිදා අහසට පත්වුණා. අනේක විට නිරුද්ධකට පත්වුණා. හිස්යනා පසු කළා. අනත්‍යයි අපේ ජීවිතයේ ස්වර්ණමය මොහොතකට සතිපට්ඨාන කරා. මේ ස්වර්ණමය අපට කිසිම දෙයක් මාර්ගයෙන් ලැබෙන්නේ නැහැ. අපේ තියෙන සියලුම ශක්තිය දැන් නිරෝගී භාවයේ පාසල රූප සම්පන්නතිය අපේ කාලය මෙතන නැහැ. සියලුම එහෙම කියන්නේ එහෙම කියන උපකාරය ඒක තමයි බාහනායි පදනම. ඒ සති නිමිත තුළින්ගෙන වාඩි වෙනකොට වාඩි වෙන බව දැනගන්න එක ඉරියාපත භාවනාව. ඒකයි පාන. ඒ සති නිමිත තුළින් තියාගෙන හිතගෙන ඉන්නකොට හිතගෙන බව දැනගන්න එක ඒකත් භාවනාව. ඒක ඉරියාපත භාවනාව. ඒ අරමුණේම හිත තියාගෙන ඇවිදිනකොට ගච්ඡන්තෝ වාචාමි පිටඥානාති walking meditation සක්ම් භාවනාව. ඒකත් ඇයි තියෙන ඉරියාපත භාවනාව. අපි කැමති නම් අපිට ඒ භාවනා කරන්න පුළුවන්. විවේකීක අවස්ථාවකදී සතිමත් වෙදී සක්ම් භාවනාවක් තියනවා නම් සක්ම් භාවනාව වෙනවා නැත්නම් අපිට පහසු තැනට අද දාන ආකාරයට කියනවා නම් ඒ දෙක අපි පාවිච්චි කරලා සම්මන් කරමු. Silently, mindfully, slowly. This is the Buddhist essence concept. Silently, mindfully, slowly. සක්මන් භාවනාව. සක්මන් භාවනාවට අපි හරි ලස්සනයි. අපි ඒක හරි ලස්සනයි. අපි හැමෝම ඒ විදිහකට බලනකොටදී අපට සාකච්ඡා කරේ දැන් කියන්නේ මෛත්‍රී භාවනා වැඩි අර සති නිමිත්තේ විතරියාගෙන සීලසත්තු සුවපත්ත්වා තමන් කැමති වේලාවක් මේ මෛත්‍රී බ්‍රහ්ම විහරණේ තමන් ඉන්න පුළුවන්. ඉස්සෙල්ලාම අපි වාඩි වෙනවා. ශරීරය සැහැල්ලු කරගන්නවා. ශරීරය ගැන අවධානය සතිමත් බව ඇති කරගන්නවා. නාසය ආශ්‍රිතව හිත තියාගන්නවා. ඇස් දෙක මඩක් කඩවන් කරගන්නවා. අපට එක එක විදිහට මේක වඩන්න පුළුවන්. මේ විහාරස්ථානයේ ඉන්න, මේ නගරයේ, මේ දිස්ත්‍රික්කයේ, මේ පළාතේ, මේ රටේ, මේ මහද්වීපයේ, මේ පෘථුවේ, මේ සෞරග්‍රහ මණ්ඩලයේ, මේ ගැලැක්සියේ, මේ විශ්වයේ, මේ ලෝකයේ ඉන්නයිට ටික ටික අපට මෛත්‍රිය පතුරවන්න පුළුවන්. ඒකේ ප්‍රමේය තාවකාලික තියෙනවා මේ නිස්සාරය සෝපත්තේවා ඉදිරිපසින් නැසෝපත්තේවා පිටිපසින් නැසෝපත්තේවා දකුණුපසින් නැසෝපත්තේවා වම්පසින් නැසෝපත්තේවා ඉහළින් නැසෝපත්තේවා පහළින් නැසෝපත්තේවා සිරසතෝ සෝපත්තේවා සෝපත්තේවා සෝපත්තේවා සෝපත්තේ වාචන දෙක තමයි කියන්නේ. ඒකත් එක කරුණක්. තව සමයක් තුනමයි කියවන්නේ. අප ඉන්ද්‍රියෝ වගේ සතුනක් වෙලා සිහිය නාසයන් කියලා තියාගෙන මේ ස්ථානයේ සිනමය සෝපත්තේ වා. නැගෙනහිර දිශාවේ සිටින සිනම් දනා සෝපත්තේ වා. දකුණු දිශාවෙන් සිරම විනාශෝපත් වෙනවා. බටහිර දිශාවෙන් සිරම විනාශෝපත් වෙනවා. උතුරු දිශාවෙන් සිරම සිරම විනාශෝපත් වෙනවා. උඩ සිරම සිරම විනාශෝපත් වෙනවා. යට සිරම සිරම විනාශෝපත් වෙනවා. සෝතපෙතා. සුභාග්‍යවන්තයෙක් විගත මාත්‍රය. මේ මෛත්‍රිය තමයි අපට සතුට ලබන තින මාර්ගයේ අපේ ආධ්‍යාත්ම ගමන දිගේ මූලික පුහුණු වඩපත් වෙන්නේ. ඉතින් සංසීම ශාන්තිය ලබන මාර්ගයේ මූලික බාහිර දෝෂයන් ඇතුලේ ඉන්නවා. අපි හඳා කරන්නේ සූත්‍ර සංඥා යන්තං සන්තං පදං අභිසමිච්ච. යම් ශාන්ත කමයක් කැමති නම් අනේ ඇලිසෙන් මොකද කරන්න ඕන? සම්පේ සත්තා බවන්තු සුඛිතාතා සියලු සත්ත්වෝ සෝහත්වා සෝපත්වා සෝහත්වා සෝපත්වා කියන මෙන්න මේ සිතුවිල්ල සතර ඉරියව්වෙදී වඩන්න ඕන. වාඩි වෙලා ඉන්නකොට, හිටගෙන ඉන්නකොට, ඇවිදිනකොට, සැතපෙනකොට මේ හැම ඉරියව්වකදීම මේක වඩන්න පුළුවන් භාවනා. සතර ඉරියව්වෙන් වැඩි නැති ඉතාම ඉහළම ආනිසංස රැසෙන ලෞකික වශයෙන් තමයි කුසලයේ ඉහළටම දියුණු කරගන්න අපි භාවනා විදිහට බුදුන් දේශනා කළේ මෛත්‍රී භාවනා. මෙත්තා චේතෝ විමුක්ති කියන සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය තාම පැහැදිලිව දක්වනවා මේ භාවනාව තියෙන අනිසංස. මේ මහා දිගට කරනවා නම් පොඩි හවුරන්ට හොඳට ඉගෙන ගන්න පුළුවන්. තමන් වෙන වාග් දීම වෙනවා. හොඳට භාෂා ඉගෙනගෙන විවාහ හොඳට පාස් වෙනවා. හොඳ කල්‍යාණ මිත්‍රයන් ලැබෙනවා. ඉහළ මට්ටමට යනකොට ඔබට අනිවාර්යයෙන්ම පුළුවන්කම ලැබෙනවා මේ කුසලයේ නිසා. වෘත්තිය වශයෙන් යන්න කැමති නම් තියුණත් යන්න පුළුවන්. අධ්‍යාපනයේ ඉහළට ගෙනලා ඕනෑම වෘත්තියකට තමයි යන්න පුළුවන්. හැබැයි අපි ඒව සම්පූර්ණ නෙවෙයි යන්නේ. අපි ලෝකෙට සේවය කරන්න අපි යන්නේ. සල්ලි ගන්නම ඕනේ. අපට ලැබෙන දියෝන නම් අපේ දාය සමිතියකට හරි වෙනත් දෙයක් යොමු කරලා අපට සිල්පද ටිකක් හොඳට ආරක්ෂා කරගන්න පුළුවන්. වෘත්තිය වශයෙන් අපට ඉහළම වෘත්තියකටත් කැමති නෑ යන්න පුළුවන් සේවයක් කරන්න. ගුරුවරයෙක් වෙන්න පුළුවන්. කතිකාචාර්යවරයෙක් වෙන්න පුළුවන්. විශ්වකෝෂයේ සිංහල ශබ්ද කෝෂයක කෙනෙක් කතුරුවරයෙක් වෙන්න පුළුවන්. මේ වශයෙන් යන්න පුළුවන් උපරිමයට අපට අපේ සිවුරක් දරාගෙන විනයක් රැකගෙන අපට යන්න පුළුවන්. ලෝකේ ඊළම තැන්ම ඔබට ලිපි ලේඛන කියන්න පුළුවන්. සිංහල විශ්වකෝෂයේ ලිපි ලියන්න පුළුවන් කෙනෙක්. ලෝකේ ඊළම මාතෘකා වලින් ඊළම පොත්පත්වලට ලිපි ලියන්න පුළුවන් අපට. ඔච්චර ගෞරවයක් නේද? මේ අප ඇති කරගන්නා වූ පුණ්‍ය මූලයේ සංසවා පුණ්‍ය භාගියා උපදිවේ පංකා කියලා සඳහන් කරපු මේ සම්මා දිට්ඨියේ මූලික පදනමේ සිටියා වූ මේ ලෞකික කුසලයේ පාදක කරගෙන අපට අධ්‍යාත්මික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් සාමජ වශයෙන් වෘත්ති වශයෙන් සියලු දායක තමා කැමති වන ආකාරයට ඊටත් වඩා ඉක්මනින් ඊටත් වඩා පහසුවෙන් ඔබට යහපතුල තියෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 35 තමයි වෘත්තිය මට්ටමේ හොඳම ස්ථාන වයසට කරන්නේ. අවුරුදු 35. 35 දෙනේ බුදුහාර බුද්ධත්වයට පත්වන්නේ. අවුරුදු 35 කියන ශ්‍රේෂ්ඨ අවස්ථාව. සාමාන්‍ය මාර්ගය ලබන්න අවුරුදු 7යි 8 ඉඳන් පුළුවන්. ඊළඟට උපසම්බන්ධ කරු 20 කඩේම ඊළඟ වරම වයසකදී විවිධ පෙත්වලට යන පුළුවන්. වෘත්තිය වශයෙන් ප්‍රධානතම අවස්ථාවක් තමයි අතර 35 කියලා කියන්නේ. අවුරුදු 35 කියලා කියන්නේ. මම අවුරුදු 35 ඉඳලා තමයි සියලු අධ්‍යාපනික ආධ්‍යාත්මික සියලු ඉරාකියක් කරා තමාට සම්පූර්ණ තියෙන පරමතම භාවනා කරනවා තමයි. මොකද මොකද මෛත්‍රී භාවනා. ඔව් මෛත්‍රී භාවනා ලෞකික කුසලයේ ඊටම නියමිත භාවනාව මෛත්‍රී භාවනා. ඒ නිසා අපි කියනවා මෛත්‍රී භාවනා කරනවා. විනාඩියකට නැගිටලා ශරීරය හැරෙන්න යනවා. එහෙනම් දැන් පිනා නැවත වාඩි වෙන්න කලින් ඉන්න දෙන්න සතිමත් වෙන්න ගන්න වාඩි වෙන්න please be seated silently mindfully slowly now we have to practice loving kindness location metta the main meditation technique in the Samatha Bhavana explained by the Supreme Buddha. This is a very useful and highest meditation technique uttered by the Blessed One. Mahatma Bhavana or Buddha Bhavana Samatha Bhavana Vatara Pradhan Bhavana Ahasansatina Bhavana Then I will show you how to practice the Sudhana Bhavana. හොඳට ශරීරයේ පිළිව කෙලින් තියන්න. වාමක පිටක් මත තියාගෙන දැස සමකරගන්න. Relax your body please. Strengthen your body. And keep your right hand on the left hand. Be aware of your body position if you are sitting here. Tamam, in the beginning, here you are again, Satyamatvenna. Please keep your right hand on the left hand. And keep your attention around the nose of our body. Now I am going to practice loving kindness meditation, metta bhavana, contemplating oneness. May all beings be well, happy and peaceful. Close your eyes gently. Dasadam karagana. නාසය ආශ්‍රිතව වර්තමාන තුල හිත තියාගෙන දැන් මම මෛත්‍රී වරණට සූදානම් වන්නේ. මෙම විහාරයේ වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මෙම නගරයෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් මෙම රටෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, මෙම පෘථුවියෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. මොළු ලොවෙහිම වෙසෙන මිනිස් නොමිනිස්, පෙනෙන නොපෙනෙන, දුරළඟ කුඩා මධ්‍යම මහත්තෝ සියලු සත්වයෝ නිර්. වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. ලෝවෙසෙන සිල් සත්වයන් මගේම දරවන්සේ දකිමින් ඒ හැමතැනම මෙසිතින් සෙත්පතනවා. කිසිදු සීමා භේදයක් නොමැතිව හැමදෙනාම මගේම පවුලේ අය සිල් දකිමින් ඒ හැමදේ යහපත සොයේ සතුට මාත්‍රා කරනවා. මගේ පිට කියා කිසිදු වෙනියක් නැතුව මාගේ හැමත මගේ මෙසෙට පතුරවනවා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. පැහැදිලි පරිදි වැඩගත් තමයි මූලික භාවනා කමඨාන කීපෙකු අප පුරුදු වුණු කරපු අවස්ථාව. දෙමේ උදේ කාලේ ඔබවහන්සේ ශ්‍රවණය කරපු ආරණාවලින් මොන හරි ප්‍රශ්න ගැටලුවක් තියෙනවා නම් අහන්නට අප ඒ සඳහා අවස්ථාව තියෙනවා. මේ කියන විදිහට යනවානේ ගැටලුවක් තියෙනවා. අහන දේවල් කියලා නේද? තේරුම් ගන්න බැරි දෙයක් තියෙනවා. අපේ වැඩි දින හඳුනත් කමන්නේ අපේ ගුරු හඳුනත් අහන්න. පොඩි හඳුනට ඇති වෙනවා කියලා හිතන පස්ස තියෙනවා නම් ඒවත් අහන්න. තමයි සම්බරේ. වැරදුනට කමන්නේ අහන්න. අපි අපේ නේ ඉන්නේ ගැටලුවක් නෑ. තේරෙන්නේ දැන් අහන්න. නැත්තම් අපි දැස්න වැඩසටහන මෙතනින් ඉවත් කරනවා. ඉතින් හැමදෙරටම වොමන්තින් අපේ මේ විශේෂයෙන්ම පොඩි හාමුදුරු වෙනුවෙන් තමයි මේ වැඩසටහන පවත්වන්නේ. අපේ ළමයි හාමුදුරු ඇතුළු මේ වැඩිහිටි ගුරු හාමුදුරුවෝ ඔබ වහන්සේ හැමදෙයක් කිරීම ඉතාම කරුණාවෙන් මෛත්‍රියෙන් ඔබගේ අනාගත දියුණුවයි අරුගොල්ලියෙමයි මේ කටයුතු සිදු කරන්නේ. වෙන කිසිම බලාපොරොත්තුවකින් නෙමෙයි. මේ වැඩ කරන හැමදෙයක්ම කිසිම දුරු භෞතික ලාභපේක්ෂාවකින් නෙමෙයි කරන්නේ. පරිත්‍යාග ප්‍රසංසාවකින් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි කරන්නේ. ඒකයි බලාපොරොත්තුව මේ පොඩි හාමුදුරුව හොඳට ඉගෙනගෙන සත්‍යයෙන් ගුණේ සීලේ දිනුවෙලා මුළු ලෝකෙටම ගිහිනා මුළු ලෝකයටම බණ කියනවා දුකින් කියන හැමදෙයක්ම සෝතන් කරලා නැහැ ඔබ වහන්සේට ශක්තිය ලබන්නේ මේ හැම දෙයක්ම කරන්නේ ඒ නිසා ඉතින් ඔබ උපරිම ප්‍රයෝජන ගන්නට ඕන ඔබට ඒ ශක්තිය ලබා දෙන්න තමයි මේ සියලුම වටා පිටා සකස් වෙලා තියෙනවා. ඔබට මේ පින තියෙනවා. ඔබ මහා පිනක් දරාගෙන තමයි මේ ලෝකෙට ආවේ. ඔබ වන්දන දානෙට ඔබ නැහැ. ඔබේ සදා කලින්ම පින් නැමැති ගාස්තු ගෙවලා මේ ලෝකෙට ඇවිදින්. හැබැයි මේ පින දිනපතාම ගෙවිලා යනවා. ගෙවෙනකොට ඒකකින් වැඩ කර ගන්න තමයි. ඒ කියන එක වැඩ කරනවත්වත් ඉතින් පාලයක් නැහැ. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. ඒක වැඩි දියුණු කරගන්නෙම තමයි වගේ. ඒකයි තාම වේගින් වෙනවා. යාපිතේ කරපු පින අපේ ජීවිතයේ මේව ගත කරනකොට සිව්පස්ස ලැබෙනකොට මිනිස්සු වන්දනමාන කරනකොට යාම අතීතේ කරපු පින ඉක්මනටම වැය වෙනවා. ගෙවිලා යනවා. අන්නේක දෙවෙනම අපි දස් වෙනකොට ඕනේ ඒ පිළි වැඩි කරන්නේ කොහොමද වැඩි කරගන්නේ අපි? අපි හොඳට මෛත්‍රියෙන් විතර වාසය කරන්න ඕන. කෘතවේදී වෙන්න ඕන. අපේ මත් පිළිවෙලට හොඳට කරන්න ඕන අපි. පුරාණ මෙන් බහනා කරන්න ඕන. අපේ සීලය අපි දියුණු කරගෙන සීනාම සුදු බහන වඩන්න ඕන. කියලා කරනකොට අපේ කුසලයෙන් වාදී වෙනවා. ඒ දෙන්නේ ආසන ප්‍රතිපල තමයි අපේ සතුට දෙන්නේ. ඒ සතුටත් එක්කම අපේ හැකියාව කුසලතා දින වෙලා අපේ ලෝකයේ ඉහළම තැනට යන අවස්ථාව ලැබෙනවා. ඔබ වහන්සේ හැමදේ ගැන කියාගෙන ධර්මයන් ලබාගෙන ලෝකයේ ඉහළම රටවල ඉහළම නගරවල ඉන්න අයට බණ කියන්නට අවශ්‍යයි. සිංහලෙන් විතරක් නෙවෙයි ඉංග්‍රීසි භාෂාවෙන් වෙනත් ජන භාෂාවලින් ජපන්, ජර්මන්, ෆ්‍රෙන්ච්, හින්දි, චීන මේ වගේ භාෂා පුළුවන් මට්ටමේ ඉගෙන ගන්නට ඕන. යන්ත්‍ර විශේෂයෙන්ම සංඥා භාෂාව ඉගෙන ගන්න උනන්දු වෙන්න ඕන. පුළුවන් අය. හස්ත සංඥා තියෙන භාෂා තියෙන්නේ. කතා කරන බැරි කතා කරන සංඥා නේද? එනාහාවි සිංහල සංඥා භාෂාව. ඇමරිකාවේ ගියාම ඇමරිකාන් සංඥා භාෂාව. ජපානයේ ගියාම ජපාන් සංඥා වලින් කියන විදිහට පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. නමුත් මන්දියව සමානයි. විශේෂයෙන්ම ලෝකයේ වැඩිපුර ප්‍රමාණයක් පාර්ශ්වික භාෂාවක් තමයි ASL කියන්නේ ඇමරිකාන් සංඥා කියන්නේ. ඒ භාෂාවටම වෙන්නේ වෙන යුනිවර්සිටි වල කියලා වසින්න DC වල. ප්‍රථම පාඩේ නම් සියලුම පාඩේ ඒ සංඥා භාෂාවයි කියනවා. ඕන දෙයක් සංඥා භාෂාවෙන් කියනවා. බුදුදහම සංඥා භාෂාවෙන් කියනවා. දැන් ප්‍රවෘත්ති කියනකොට සංඥා භාෂාවෙන් කියන්නේ. ඒ වගේ බුදුදහම භාවනා කරන විදිය, තෙරුවන් සරණ විදිය, ඒව සංඥා භාෂාවෙන් කියනවා. අනේ භාෂාවක් ඉගෙන ගන්නවා නම් ගැන ගැනීමක් හිතේ පොතනක් තියාගන්න ඕන. ඒකට තවත් ලෝකෙට සේවය කරන්න පුළුවන්. හොඳයි නම් හිතලා බොහොම පිං බොහොම නන්දුවේ සතුටෙන් සංවර සීලීව මේ වැඩසටහන සහභාගීව ගැන ඔබ වහන්සේ හැමදෙනාටම අපි පුණ්‍යානුමෝදනා කරනවා. මේ උතුම් කුසලයේ හේතුවෙන් ඔබ වහන්සේලාගේ අධ්‍යාපනයට ආධ්‍යාත්මික පැවැත්ම සඵල වේ. ධර්මාවෝදෙන සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. දුක්ඛං පරිණතං Supreme Bliss of Liberation, Nibbana. Sa.